දොරක් ඇත කියනක තුලින් ආරස්සාවකුත් දොරක් නැත කියනකුත් අනාරස්සාවකුත් තියෙනවා. එහෙනම් මේ දොර ඇත කියන සංකල්පය දොර නැත කියන සංකල්පය තුළ එකක් තියෙනවා. මොකද්ද? දොර පිළිබඳව යථාර්ථය මම දන්නේ නැහැ. එහෙනම් මේ සම්මාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සෝතාපන්න එකක් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ සකෘදාගාමීකකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ අනාගාමීකකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන රාත්ඵලයක් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය සමානයි නිරෝධ සමාපත්තිය. කවුරුත් ඔක දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ හිතනවා සම්මාදිට්ඨියෙන් දකින්නවා කියන්නේ සෝතාපන්න නෑ එයාට වැරදුනා. ඒ නිසාම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ. කමඨාන් මොඩිෆිකේෂන් එකක් පවත්ෙන්නේ කමඨාන් නිවැරදි කරන්නෙම එයා සම්මාදිට්ඨිය ඵලයකට සාපේක්ෂව දකින නිසා. එයා හිතනවා සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න නෑ නිරෝධ සමාපත්තිය. එහෙනම් මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මා තුළ නිර්මාණය වෙන නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය නිර්මාණය වෙමින් යනකොට මට පේන එක එක අවබෝධයන් වලට වටිනාකම් දුන්නා. සෝවන් වටිනාකම, සකෘදාගාමී වටිනාකම, අනාගාමී වටිනාකම, රාහත් වටිනාකම. හැබැයි නිරෝධ සමාපත්තියට පත් වුණාට පස්සෙලු ආර්ය අෂ්ටාංග මාර්ගයේ ਸਰව සම්පූර්ණත්වයට පත් වෙන්නේ. ඇයි? ආයතන 6 අට ආකාර නිවැරදි දැක්මෙන් සතර ඉරියව්වෙන් පෑහිස අතර පුරාපණය දකින්නවා. එතකොටයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතුව මම සම්මාදිට්ඨිය දකින්නවා. පෑහිස අතරම දකින්නවාද? නෑ. එතකොට ඒ සම්මාදිට්ඨිය සෝතාපන්න වෙන්නේ කොහොමද? ඒ සම්මාදිට්ඨිය සකෘදාගාමී වෙන්නේ කොහොමද? ඒක අනාගාමී වෙන්නේ කොහොමද? එහෙනම් අපි මේ වඩන පුරුදු කරන ආර්ය අෂ්ටාංග මාර්ගය තුල අඩුපාඩු තියෙනවයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ਸਰව සම්පූර්ණත්වයට පත් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය මා තුල වැඩෙන නිවැරදි එකක් නෙමෙයි. හදක් නිවැරදි, ගොඩක් වැරදි. ඒ නිසා තමයි සමහර වෙලාවට ගැටෙන්නේ, සමහර වෙලාවට ඇලෙන්නේ, සමහර වෙලාවට මාර්ගයෙන් දකින්නේ. මාර්ගයේ මම සිතා සිටින්නේ අපුණා බැලුවා. මත් මොකද? මම ડોක්ටර් නෑ. මෑර ජීවිතේ ඉවරයි. මෑ හොස්පිටල් ගෙනියන්න ඉවරයි. එහෙමයි ડોක්ටර්. හැබැයි ඒ වැටිච්ච කෙනා මගේ පුතා නම්, මගේ බිරිය නම්, මගේ අම්මා නම් මට තේරෙන බණ කියාවත් එම්ම කියාද කලන්ත දාලා වැටිලා සී නැති වෙලා වඩාගෙන ලේත් එක දාගෙන ඇත්තටම අපි ගිහිල්ලා අම්මා දාන්නේ වෙන වාහනයකටයි. මගේ වාහනේ මට මතක නැහැ. දහලා ගිහින් බලන්න යතුරු නැහැ. ඒ මට කියන අර වාහනේ ආවේ ડોක්ටර් මම. බලනකොට වාහනේ පැටලිලා කකුල් වැඩ කරන්නේ, අත් වැඩ කරන්නේ. මොකද වුනේ? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සම්පූර්ණයෙන් දැක්කේ නැහැ. භාග්‍යතුන්සේ පිරිනොම් මංජිකේ බොම අත ළඟයි පිරිනොම් පාන්නේ. හැමෝම මඬනවානේ භාග්‍යතුන්සේ අපේ අතරන සර්වඥතා ඥානයක් අපට අයින් වෙනවා. මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන්සේ එක වාසය කරන දින මොහොත අයින් වෙනවා. අඬනවා, කෑගහන වැළපෙනවා. රාතන් වහන්සේලා හිනා වෙවි ඉන්නවා. සබ්බේ සංකරණිච්චා. තථාගතයන් වහන්සේ පිරිනොම් පාන බව අපි කල්ලාතෝ දැනගෙන හිටියා. ඒ නිසා අපට දුකක් නැහැ. මේ මිනිස්සු දැනුයි දන්නේ. ඕම් අඬනවා වැළපෙනවා. ඇයි? ඒ මිනිස්සු දැන් තමයි දන්නේ මිනිස්සු මැරෙන බව. මෙච්චර කාලයක් ඒගොල්ලෝ ඉතාලා විදිහට මිනිස්සු ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා. එච්චරයි දැනගෙන හිටියේ. ඇයි? ලෙඩ වෙන කම ඒගොල්ලෝ අඬුවේ නැහැ. පිරිනිවන් පානකොට අඬනවා. ඒ මිනිස්සු මේ දැන් just now ඒගොල්ලෝ දැනගත්තා මිනිස්සු කින જાතියෙන් මැරෙන කට්ටියක්. දරා ගන්න ගන්නා රාතන් වහන්සේලා මැරෙන බව දන්නවා. සම්පූර්ණයෙන් ඒකට කලබල වෙන්නේ නැහැ. අපේ ජීවිතේත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනකොට වඩනකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල අපි කොච්චර නිවැරදිව වැඩුවත් අපි හවංකම පිළිගන්න ඕන කාරණාවක් තමයි නිවැරදිව මම වැඩුවට නිවැරදිව වැඩෙන්නේ නැහැ. ඇයි වැඩෙන්නේ නැත්තේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාතෘල සම්පූර්ණ වෙලා නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ නිරෝධ සමාපත්තියේ නම්. නිවැරදි දැක්ම, නිවැරදි ඇසීම, නිවැරදි ක්‍රියාව, නිවැරදි සිහිය, නිවැරදි සමාව, සමාධිය, ඒකින් නිවැරදි ජීවන රටාව, මේකින් හැම එකක්ම නිවැරදිව කියන එක සම්පූර්ණ වෙන්නේ නිරෝධ සමාපත්තිය නම්. රාතන් වහන්සේට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතර ඉරියව්වෙන් පැය 24ම වෙන්නේ මම රහත් වෙලා නැහැ, මට කෙලෙස් තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය නිවැරදිව වෙන්නේ නැහැ. නිවැරදිව වෙන්නේ නැත්නම් දෝෂ තියෙනවා. මේ දෝෂේ තමයි හදන්න ඕනේ. ඒක නිවැරදි කරන්න ඕනේ. ඔව්. දැන් වැරද්ද තමයි කියන්නේ. මේක අර ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි පොඩ්ඩක් මේක මොකද්ද කියන එක. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සෝවාන් වෙන්න වඩන එකක් නෙමෙයි. ඉස්සල්ලාම මේ දෘෂ්ටිය ගලවනවා. දැන් අපි ඉස්සල්ලා දෘෂ්ටිය ගලවමුකෝ. එතකොට තේරෙනවා අපට තියෙන අඩුපාඩු මොකද්ද කියන එක. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සෝතාපන්න වෙන්න වඩන එකක් නෙමෙයි. ගැලවුවයි දෘෂ්ටිය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සපවත් ජීවත් වෙන්න සප බලාපොරොත්තු වඩන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටිය ගැලවුවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ බුදුදහම පිළිබඳ බුද්ධ දර්ශනය පිළිබඳ සම්පූර්ණ අවබෝධ ප්‍රඥාව ලබන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටියක් ගැලෙවුවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝක යන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටියක් ගැලෙවුවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ඇත්තටම මොකද්ද? පිරිනිවන් පාන එක. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ඇත්තටම මොකද්ද? පිරිනිවන් පානක නිරෝධ සමාපත්තිය වැඩින්න එක. එහෙනම් නිරෝධ සමාපත්තියටපත් වෙනකම් පිරිනිවන් පාන සුදුසුකම් ලබනකම් වඩන එකක් තමයිලු ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙනම් මේකේ ආරම්භය මොකද්ද? පුදුජන ස්වභාවය. ඕම් අපි ස්ටෙප් ටික පෙන්නනවා. ආරම්භය මොකද්ද? පුදුජන ස්වභාවය. ක්‍රියාත්මක ගේම නැත්තම් වඩාගෙන යන ඒ මධ්‍යස්ථය මොකද්ද? සෝවන් සකෘදාගාමි අනාගාමි. මේක තමයි වඩාගෙන යනවා. අවසානය මොකද්ද? නිරෝධ සමාපත්තිය. එහෙම නැත්නම් රාත්ඵලය. එතකොට ආරම්භයක් තියෙනවා. වඩාගෙන යන කොටසක් තියෙනවා. මධ්‍යස්ථයක් තියෙනවා. අවසානයක් තියෙනවා. එන අවසානේ තාම ඇවිල්ලා නැත්තම් ඒකින ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවැරදිව වැඩෙන්නේ නැහැ. එන වැඩෙන ප්‍රමාණය කොහොමද වැඩිනව? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නොවැඩෙන ප්‍රමාණය තියෙනවා. ඒක ප්‍රශ්නයක්යි. ඒක නිවැරදි කළේ නැත්තම් අරියසනත අරගෙන යොද සමාපත්තිය එන්නේ නැහැ. දැන් ඕක තමයි අපි අඩුපාඩු දැනගන්න ඉස්සෙල්ලාම දෙන නිර්වචනය. දැන් ඒක තුල තියෙන ප්‍රධාන පොයින්ට් එක තමයි අපි ගමකෝ මනුස්සයෙක් කෙනා. අපි ගම මේ මනුස්සයා කාන්තාවක් කියලා. කාන්තාවක් වෙන ලස්සන කාන්තාවක් අපිට ප්‍රිය කෙනෙක්, අපිත් එක්ක ගොඩක් හිතවත් කෙනෙක්. එයා එනවා. එයාව දැක්කාම අපිට පේනවා මේ මැටිගුලියක් ආවා. මැටිගුලියක් කතා කළා. මැටිගුලියට උත්තර ලැබුණා. මැටිගුලියට තරහා ගියා. ටිකක් වයිබ්‍රේෂන් එකක් ඇති වුණා. මැටිගුලිය ගියා. බලනකොට පවෙන්ද ඊළඟ ඇන්දේ මාව ඇඩ්මිට් කරලා කට්ටිය. මොකද කිව්වාම මේ ලංගලකු දාලා දෙන මට යන්න බෑ. ඇයි ඒගොල්ලෝ කරන්නේ නැහැ? ප්‍රතිකාර ලබන්න ඕනේ. ඇයි ඒගොල්ලන්ට කරන මට ප්‍රශ්න නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල අපි නිතරම දකින්න ඕනේ නිවැරදි දැක්මනේ. එහෙනම් අපි දැකපු දැක්ම තුල අර නිරෝධ සමාපත්තිය නැති නිසා අර දැක්ම තුල දෝෂයක් තියෙනවා. මොකද දෝෂනේ? පින්වත් මෑණියෝ කෙනෙක් ආවා. ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ වැරදි එකක්. ඒක අනාදි එකක්. නමුත් එයා රාත්‍රිලා නැහැ. එයා පුදුජ නැහැ. ඒ නිසා එයාට සාපේක්ෂව එයාට ගැළපෙන උත්තරයක් එයාගේ මානසිකත්වෙ මන් දුන්නා. එයා සන්තෝෂයෙන් ඉනවලා ගියා. ඕම් නිවැරදි උත්තරේ. එහෙනම් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට අපේ සම්මාවි ලෝකේ බලන්නේ ලෝකයාට ඕන විදිහට අපේ සම්මාව අපි වෙනස් කරගන්න ඕනේ. පුංචි ළමයෙක් කතා කරනකොට අපි මේ න්‍යාස්තිය තුල තියෙන එහෙම පටන් ගන්න. එතකොට මේ මනුස්සකම මේ මොකද්ද කියන්නේ? පොඩි බබා සමනල්ලු හරි ලස්සනයි. එතකොට කියන ඕ සමනල්ලු හරි. පුතා අලියා මා ලොකු සතෙක්. එයා දන්නේ නැහැ. දන්නවා. නමුත් මොනවා වුණත් අපි පොඩි ළමයිත් කතා කරන උරතල් වෙලා පොඩි බබාවත් කෑවද? එහෙම කතායි එයාගේ මානසිකත්වයට බයයි. ඉස්කෝලේ යන ළමයි. ආ පුතා මොන මේ දවස්වල පඩම් කරනවනේ? එයාට ගන්න ඕනේ. එයාට එහෙම කතා වුණා. අම්මා එනවා. අම්මේ. ආ පුතා මොකද? නෑ අම්මේ. ලබු නැත්තම් බැලලා යන්නේ මේ හොඳයි පුතා කැම කැවද? නෑ අම්මේ කැම ගන්න හොඳයි අම්මේ. අම්මට එහෙම කතා. යාළුවෙක් ආවා. සහෝදරයා කොහොමද මේ? මොකද්ද මේ ආර්ය මාර්ගය යන ඒ ශ්‍රාවකයා තියෙන දක්ෂකම කියලා කියන සක්කෝ ගුණයක්. සෝතාපන්න වෙච්ච කෙනාට කර්ණිමෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථා බුදුහාමුදුරු කියනවා මෙන්න මේ ගුණ ටික තියෙනවලු ඒ ආර්ය ශ්‍රාවකයාට. මොකද්ද සක්කෝ? සූජුච කූජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ ගුණ ටික අනිවාර්ය ආර්ය ශ්‍රාවකයාට තියෙනවලු. එයා රූජු ප්‍රතිපන්න ආන ප්‍රශ්න විතර උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ. එයා හරි නියතමානි. හොඳට අහගන්නවා. එයා හරි මුරුදුයි. ඒ කටි විතර ඉඳෙන්න කියන්නේ. මේ විදිය ಗುಣධර්ම අපේ සම්මාව තුල තියෙනවා නම් ඒ සම්මාව තුලින් නම් අපේ ಗುಣධර්ම වලින් එක කටයුතු කරන්නේ ඇත්තටම එයාගේ ප්‍රඥාවෙන් ලෝකයා දකින්නේ නැහැ. ලෝකයාට ඕන විදිහට එයාගේ ප්‍රඥාවය ආදා ගන්නවා. මේක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙන දෙවනි ස්ටෙප් එක. 12 වසර කෙනෙක් එක කතා කරනකොට ඒකට සාපේක්ෂව කතා කරනවා. 1 වසර එයාට උනේ. බාලාංශ ළමයි කියන එක නේ මොන්ටිසෝරි එයාට ඒ විදිහට කතා කරනවා. කුංචි සින්දුවක් කියනවා. එයාත් ඒ වගේ සින්දු දන්න. එයා සින්දුවක් කියනවා. අපිත් සන්තෝෂේ කතා කරනවා. ඒ ඒකෙ වෙන්නේ ආර්ය ශ්‍රාවකයා බොළඳ වෙනවා නෙමෙයි. ආර්ය ශ්‍රාවකයා නම්ය සීලී. ඒක ගුණයක්. මොන නම්ය සීලීද? එයා පුරුදු වෙනවා. මොකද්ද? ලෝකේ නාම රූප වල කෙලස් තියෙනවා. ඒවට අවුෙන්නේ නැතුව යන්න ඇඩ වෙන්න පුරුදු වෙනවා. මේක තමයි දෙවෙනි එක සකු르දාගාමිත්වය. අපි තාම ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ සමහර තැන්වලදී. තියෙනවද නැද්ද? හරි. පොයින්ට් එක අපි ඉබෙන්නන්නේ. ඒකත් තියාගන්න. එහෙනම් අපි තාම ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟට අපි තාම තේරුම් ගන්නෑ. ඇඩ්ජස්ට් කරන්න නෙමෙයි ඕනේ. ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. මාත්‍ය අද රැවඩ දාලා තින්නේ රැට ඉන්න ඕනේ. මාරද ඊයේ රැවඩ පෙරේදා රැවඩ මිනිස් මාව මරන්නද කොයිද ආරන්නේ? කමන්නේ. ටිකක් නිදා ගන්නවා. අස්සම් කළා නිදාගන්නේ මන්සන නිදි. ඔව් දවස් දෙකක් නිදි මරලා නැන්නේ. එන එයාට තේරෙනවා එනම් නිින්ද යනවා කියලා. හැබැයි එතනද කියන්නේ ඇයි දැම්ම කියලා කියන මොනවාරි හේතුවක් නිසා දැම්මා. ඒකට ඇජස් වෙනවා. හමාරි. ඒ අමාරු නිසා නිදාගත්තේ. ඒක වරදක් නෙමෙයි. හැබැයි අතන තර්ක කරලා මම දෙකක් වැඩ කරලා ඒ නිසා මට බෑ කියලා ඒ ආගියුමන්ට් එක වැරදි. හැඩ ගැහෙනවා. ඇජස් වෙනවා. එහෙනම් මේ මොකද්ද මේ සම්මාව වඩන ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය තුලින් ලෝකේ ජීවත් වෙන්නේ කියලා කරන ලෝකේ ජීවත් වෙනා නෙමෙයි එයා ලෝකෙට හැඩ වෙන්න පුරුදු වෙනවා. අනාගාමි වෙන කෙනා හැඩ වෙන්නේ හැඩ වෙලා තින ලෝකයේ පවතින ඒ හැඩේවල පවතින කොහොමද කිව්වම බෝට්ටුවක් අදනවා කොළවලින් අදලා වතුරට දානවා රැලි ඒට යනකොට බෝට්ටු ඒට යනවා මේට යනවා දැන් එයා හැඩ වෙන්නෙත් නැහැ අදගස්සන්නේ නැහැ අර අදවලට ඕන විදිහට පවතින රැල්ලට උඩ ගියා කොළනේ ආයි මෙට ගියා තෙමුණා තෙමුණ ගමන් තෙමිච්ච බව දැනගත්තා එහෙම යට ගියා තෙමුණා ඉවරයි ඒ වගේ අපි මේ ලෝකේ මේ කෙලස් ලෝකේ තුල අදගස්සන එකක් තිබුණා ඒක හැදුවා සමාධිතියදී ඊට පස්සේ හැඩ ගහින එකක් කළා සකු르දා ගන්න දැන් ඔක්කොම අද ගැහිලා තියෙනවා අදගස්සන්නේ අද ගැහිච්ච එකක්මනේ අද ගැහින්නේ තලින් ඊට වෙනස් වෙන්නේ අද ගැහිච්ච නිසානේ එතකොට අද ගැහිලා තිනක සාපේක්ෂ අඩ ගහිනවා. අඩ ගැහිච්චකට සාපේක්ෂ අඩ ගන්නවා. මේ දෙකම දැනගෙන ඒකට සමවැදිලා පා වෙන කෙනෙක් වල. එනවද අද යන්න? ඔව්. මොකද නිින්න ගියා මට. කෑම කනවද? ඔව්. කනවා. කෑම එපාද? ආ එපා. එයා ලෝකේ වර්තමානින් ඉන්න කෙනෙක්. මොනාරේ ඇව්වා මේකට අදාළ උත්තර දෙන්න. එයා ධම්මානුපස්සනා වඩන කෙනෙක්. අනාගාමි කෙනෙක්. සියුම් අඩුපාඩු තියෙන. එයා දන්නව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය එනකම් නිරෝධ සමාපත්තිය එන තාක්කල් මම තාම මේ මාර්ගයේ වඩන කෙනෙක් සම්පූර්ණ වෙච්ච කෙනෙක් නෙමෙයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ විවරදි දැක්කට සම්පූර්ණ වෙන එකක් නෙමෙයි. නිරෝධ සමාපත්තියේ සම්පූර්ණ වෙන එකක්. මෙන්න මේ ධර්මතාවය යම්කිසි ආර්ය කෙනෙක් දැක්කාම එයා සම්මාදිට්ඨියෙන් සරිමටපත් වෙන්නේ නැහැ. මමපත් වෙන්නේත් නැහැ ඒ කාලේ. ඇයි? සම්මාදිට්ඨිය තුල ඇඩ්ජස්ට් කරන්න තියෙනවා නම් සම්මාදිට්ඨිය තුල නිවැරදි කරන්න තියෙන කොහොමද ඒකට සායමඩපත් වෙන්නේ ඒක කඩතොළු නිරෝධ සමාපත්තියදී සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙලා කඩතොළුත් නැ නිවැරදි එදාටයි සම්මාදිට්ඨිය සම්පූර්ණත්වයටපත් වෙන්නේ සායමඩපත් වෙන්නේ අදත් අපි සම්මාදිට්ඨිය ඇඩ්ජස්ට්මන්ට් තියනවානේ හැමදේම හේතුඵල දාන ප්‍රවෘත්තිය කියන පණිවිඩ ඔක්කොම අපිට පණිවිඩයක් ඒක මැසේජ් එකක් ඇයි අපේ ගෙදර කෙනෙක් කලන්ත හදනවා මේක හදන්නේ නැත්තේ එතන හේතුඵල දාමක් නෑ ඒක පණිවිඩයක් නෙමෙයි එනම් මෙතන යුතුයකම වගකීම් කියලා කොටසක් තියෙනවා. එහෙනම් ඒක ඇයෙන පළියට නිකන් ඉන්න බෑ. යුතුයකමක් ඉන්න එක කරන්න ඕනේ. අන්න ඒ සම්මාව දැනගන්න ඕනේ. හැමදේම හේතුඵල ධර්ම කියලා gedara ඉන්න කට්ටියට හේතුඵල ධර්මෙන් බෙදනවා නම් එතන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ නිවැරදික දැකලා නැහැ. ලෙඩ වෙන්නේ නිරෝගිමත් වෙන්නේ කර්මයට අනුව. ලෙඩ වෙන්නේ මොක කර්මෙද? මේ අකුසල කර්ම. තොට සනීපවිලා නිරෝධමත් වෙන්නේ මොන කර්මද මේ කුසල කර්මය එහෙම කියලා කියනවා. එතකොට කුසල් වලට නිරෝගී අකුසල් වලට රෝගී. පණහ දිනවා අකුසලය පල්තන. කෙලින්ම අපි රස්සාව ගියා. කූඩුත් කළා අපි. අකුසලයට තමයි ලැද වෙන්නේ තන මේ මාතර සේලන් දාලා පපුව ඉර කරලා මේ මනසට කැඳ පොළ මොනවරි එකක් කරන මොනවරි එකක් කරන. ඇයි එහෙම කරන්නේ? අකුසලයට තමයි ලැද වෙන්නේ. හැබැයි මට යුතුයකමක් තියෙන රස්සාවෙන් මේ මනස බේර ගන්න මැරෙනවා කියලා දැනගත්තා. අන්තිම මොහොත වෙනකන් ඒ මාස කකුල් අරි කිහිමද රක් කරලා මොනාරි එකක් කරනවා. එහෙම කළාම තමයි මම දැනෙන්නේ මගේ යුතුයකම කළා. එහෙනම් ප්‍රවෘත්තිය තමයි. ඒ ප්‍රවෘත්තිය තුළ මගේ යුතුයකමක් තියෙනවා නම් වගකීමක් නේ බුදුහාමුදුරුවෝ ඒක කියනවා. හැමදේම කර්මානුරූපී තියෙනවා. ළබයි ආගන්තුක සත්කාර ඊනාමුපත්තාන කියලා බුදුහාමුදුරුවෝ මේකත් දේශනා කරනවා. හැමදේම කර්මානුරූපී නේ. බේස් ලැබෙන්නේ නැතුව විඳවල මැරෙන එක කර්මානුරූපීද? එනවා අය ආගන්තුක සත්කාර කරන්නේ. ඊනාමුපත්තාන කරන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ කියනවා? තේරෙනවා. හැමදේම කර්මානුරූපී. හැබැයි යුතුකම පසුකීමක් තියෙනවා. ඒක තමයි ඒ ගිලානුපස්ථානයේ ආගන්තුක සත්කාර ඒක කළ යුත්තේ. නැත්තම් අවත් බුදුහාමුදුරුවෝ විනයක් පනවනවා. අපේ ජීවිත දීපවත්මේ තේක තියෙනවා. එහෙනම් මේ සෑම සම්මා දිට්ඨියක්ම නිරෝධ සමාපත්තියට යනකම්ම ඒක නිවැරදිව වැඩෙනවද? මේක කඩතොළු කොතනද තියෙන්නේ? මම මේක ඇජස් කරනවද? ඇජස් වෙනවද? ඇජස් කරනවා නම් එයා තාම පටන් ගත්තා විතරයි. ඇජස් වෙනවා නම් එයා පටන් ගත්තකින් දෙවනි පියවරට ගියා. ඇජස් කරන්නේ නැත්නම් ඇජස් වෙන්නේ නැත්නම් ඒක තුල පවතිනවා. එයා තුන්වෙනි පියවරට ගියා. ඒකම බවට පත් වෙන ඇජස් කරන්නේත් නැහැ ඇජස් වෙන්නේත් නැහැ ඒක පවතින්නේත් නැහැ. ඇයි ඇජස්ට්මන්ට් එකත් එයා. හැඩ ගැහෙන එකත් එයා. හැඩ ගස්සන එකත් එයා. පවතින එකත් එයා කියලා දැනගත්තම එයා ඒක බවටම පත් වෙනවා. එයා කවුද? ඇජස්ම. එයා කවුද? හැඩවීම. එයා කවුද? පැවතීම. ඒ කියන්නේ ඔක්කොම එයා තමයි. සේරම එකට එකතු වෙලා ඒ කියන්නේ එයා තුළ අන්තයක් නැහැ. එයා ඇලිමෙනුත් නිදාසලා ගැටිමෙනුත් නිදාසලා සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙලා තවත් වචනෙන් කියනවා නිරෝධ සමාපත්තියටපත් වෙලා එයා හරියක් මේක තමයි කමඨාන දැන් වඩන්න තියෙන පුරුදු කරන්න තියෙන ස්ටෙප් එක. එහෙනම් ආර්ය ගමනේ යන හැමෝම එයාට වඩා අවබෝධය තියෙන කෙනෙක් එක සාකච්ඡා කළ යුතුයි නිරෝධ සමාපත්තිය. එතකොට තමයි ඒක වැඩෙන්නේ. ප්‍රධාන තැනට එනකොට විශේෂ මේ ගැටළු වලට මුහුණ දෙනකොට අපිට සාකච්ඡාවක් ඒක ඩිස්කස් කරලා ඒක නිරෝධ කළා ඒක හරි ඉස්සෙ ඊළඟ පියවරට වඩන්න. තමන්ටම තේරිලා වඩන්න පුළුවන් නම් ડોක්ටර් ඉන්න දිශාවට අපි සාදු කියනවා. තමන්ටම තේරුම් අරගෙන අදන්න බෑ නම් ડોක්ටර් අපි ඉන්න දිශාවට සාදු කියවම අපිට තේරෙන අපි ටග්ගල එතනට වඩිනවා. ඔක තමයි ඒ කෝඩ් වර්ඩ් එක. එතන ප්‍රාර්ථනාවක් මට ලැබෙනවා. ડોක්ටර් ඉසී කරනකොට හම්බෙන්න ඕනේ කියනකොට ඔක්කොම මම දකිනවා. එලාවට මට හිතෙන මගේ හිත ගලක්ද කියලායි මට අනුකම්පාව වැඩෙන්නේ නැහැ. ඒක තමයි මහා කරුණාව. හැම ප්‍රශ්නයක්ම ડોක්ටර්ම ෆේස් කරලා බැරි ගැලයි ආම්බුරන්ට මං හිතන එක තේරෙන්නේ නැද්ද? ආම්බුරෝ හම්බෙන්න ඕනේ ඕනේ ආම්බුරෝ අනුකම්පාව කරන්නකෝ ආම්බුරුනේ කියලා කියනවා. ඒත් තේරෙන්නේ නැද්ද? ඇයිනවා. ඒක තමයි මහා කරුණාව. ડોක්ටර් තනියෙන් ඒක ෆේස් කරන්නේ. තනියෙන් ඒකට මුණ දෙන්න හැදගෙනවා කියලා තමයි පෞරුෂත්වයේ වැදිනවා. ආරිවරුන්ට පොඩක් වැදගත් පෞරුෂත්වය. බිල්ල ගාල යන ප්‍රශ්නේ තනියෙන් ෆේස් කරනවා. අවුරුදු 7 වුණා. ඒ රතනවංශේ තනියම වුණ දෙනවා. පෞරුෂත්වයේ නැති. ඒක නැතුව මේ ගමන යන්න බෑ. දසමාර සේනා පරාජය කරන්න බෑ. පෞරුෂත්වයේ නැතුව. මට පුංචි කාලේ අවුරුදු 3 උගන්නකුවා. කරුවලයි. මම නිදාගන්නේ නැහැ. මම බලාගෙන ඉන්නවා මේ කරුවලයිනේ. ලාම්පුව ඇත්තටම එදා ඒ කට්ටිය ඇතුලෙන් කියලානේ. පත්තු කරලා තියෙන එදා තිබෙන 100 කියලා තියෙනවා. පස්සේ මං කරුල්ලේ ඉන්න සීයයි මේකේ ඇවිල්ලා ලාම්පු මේක පුතා වාඩි වෙලා නේද මං කිව්වා ඔව් ඇයි පුතා නිදා ගන්නත්තේ කරුවලයි ඇයි හැමදාම පාන පත්තු කරනවානේ දැන් මම අහුවෙලා පානට ඊපස්සේ සීය පාන කියලා ටිකක් වැඩි කළා කියලා අන්න වාඩි වෙලා තිනා පුතා පාන ඕනේ නේද නිදා ගන්න ඒතකොට පුතා ඇස් ඇරද ඇරගෙනද නිදා ගන්නේ මං කිව්වා නෑනේ එතකොට නිදා ගන්න පාන ඕනේ කිව්වේ නිදා ගන්නකන් නේද පුතා ඒවා පාන ගෙනියන්නේ. මොකයි? නිදා ගන්න පාන ඕනේ නැහැ. එතකොටයි මට තේරුනේ. මට වැරදිලා. ඒ තාපසය මට ඒක තේරුම් කරලා දුන්නා. පාන නැහැ. පාන නැති නිසා මම නිදා ගන්න. ඇත්තටම නිදා ගන්න පානක් ඕනේ නැහැ. ඇහැරිලා ඉඳයි පානක් ඕනේ. ඒක මට තේරුන්නේ නැහැ. තමයි අර වයස පොඩි ඉන්නේ ඉඳ තේරුන්නේ. ඒ වගේ ලෝකේ ගොඩාක් තැන් තියෙනවා ડોක්ටර් සරල දේවල් අපට වැරදුන අපට තේරෙන්නේ නැහැ. බලන්න ඒක වැරදිලා නැහැ. අපට තේරිලා නැහැ.